දැනට තියෙන එතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ තැන්වලට ගියාම එතුමිය පිළිගත් ආකාරය අනුව ජනතාව ඒ විදියටම ප්‍රතිචාරය දක්වයි ඡන්දයක් පැමුණුවා. දැනට මේ දේශපාලන පක්ෂ නායක කාරකාදීන් අපි හැමෝම මහජනය පිළිගන්න ආකාරයක් තියෙනවනේ. මෙතුමිය පළාත් සභාවේ ඉඳලා එතුමියගේ ගමට ගියාම එතුමිය පිළිගන්න ආකාරයක්. මම මගේ ආසනයට ගියාම මේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇවිදිනකොට මාව එළවලු විකුණන මිනිස්සු, ස්විප් විකුණන නාය, රටකජුකාරයෝ අරේ මේ මාව පිළිගන්න විදියක් තියෙනවා. ඉතින් ඒ විදිය අනුව තමයි ප්‍රතිඵලය තීන්දුවෙන්නේ.